මාගේ උදර පෝෂණය වෙනුවෙන් ප්‍රකම්පාවටපත් මිනිසෙකුනේ නැහැ. මුණදාසු ගප්පුගේ කියන්නේ මිනිසුන්ගේ හදවතටම හදවත අඳුරගෙන ගී ගයන ගායකයෙක් කියලා මට හැඟෙන්නේ. මොකද එතුමා මම හිතන්නේ රජරටේ ඉන්න කාලේ ගිහි වෙච්ච ජීවල් ගණේ වෙන ගායකයන් මොනතරම් කියන්නේ කැලෑමල් වගේ හිටපු අයව ගෙනල්ලා ඉදිරිපත් කළ මේ රටේ දැන් ජනප්‍රියත්වයක් ලැබලා දීලා ඒ මිනිසුන්ට මම හිතන්නේ අදත් ඒගොල්ලන්ගේ ගීත ප්‍රබන්ධය කළා ඒගොල්ලන්ට මේ ඉතාමත් සුවිශේෂ විදියට ආදරය කරපු මේ ගායකයෙක් රජරට සංගීත ප්‍රබෝධයේ පුරෝගාමියා විදියට තමයි තුමා හඳුන්වන්න පුළුවන් වෙන්නේ. රජරට මේ වියලි කලාපේ අපි වාගේ අංකුර කලාකරුවන් දහස් ගණනක් එතුමාගේ සේවනයක් තිබුණා රදුම දුරු භෝජන දුක් සෙයාවෙන් හා පන්ති විෂමතාවෙන් වැටකන ගොවි කම්කරු ජනතාව වෙනුවෙන් රාගධාරී සංගීතයේ මායාවී චමත්කාරය හැරදමු කපුගේ ඔවුන්ගේ හඬ තමාගේ ශිල්පීය අනන්‍යතාව ලෙස දීප්ත කොට ගත්තේය. සත්තරේ යකද ගජසින් කුංච නාදයෙන් ඇලලුන වෘක්ෂ දේවතාවන් දිම වැටි පනගයි. සංගීත විද්‍යාලයේදී හමු වූ නැටුම් අංශයේ ප්‍රේමා විතානගේ සමග 1978 දී විවාහ දිවියට එළඹි කපුගේ එතෙන් පටන් සිය ජීවිතයේ හමු වූ අනේක විධ දුක්ඛ දෝමනස්යන් අභිමුව නොසලී හිඳින්නට වෙර ලද්දේ කුටුම්භ සංරක්ෂිකාව ලෙස ප්‍රේමා කපුගේ කළ අපමණ පරිත්‍යාගයන් සහ කැපවීම නිසා බවද මෙහිදී කෘතගුණවේදීව සඳහන් කළ යුතුය. ඇයගෙන ලැබෙන දේ නැත්තම් මීට සත් වසරකට පෙර වසත් සමයේ එක් දිනක අප හැරගිය කපුගේ යස ඉසුරු වෙනුවෙන් කිසිදා රූපාන්තරණය නොවූ අගනා මිනිසෙකු විය. දීශක්තියෙන්ද ප්‍රතිභාවෙන්ද අමිත මානවීය දයාවෙන්ද ආඩ්‍ය වූ කපුගේ ප්‍රාග්ධනයෙන් විසන්ධි වී ගිය ප්‍රේමනීය සමාජය යළි ඉදි කරන්නට සිය සප්ත ස්වරය සෙනෙහසින් ප්‍රදානය කළ උතුම් ත්‍යාගවන්තේ. දවසක් පැල නැති හේනේ අකාල මහවැයේ වැන්සා තුරුලේ හංගාගෙන මා ඔබතේ මුණා අම්මේ. ජීවන ගමනේ මේ යථාර්ථය අපි අවබෝධ කරගන්න ඕනේ. මේ අවබෝධ කරගෙන එතෙන්දී මේ යථාර්ථයට අපි මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනේ. එතෙන්දී කලකිරීමක් නෙවෙයි මේක. ඇත්තට මේක මේ ජීවන සටනේ මේකත් ඇත්තට රසවින්දගත්තු මාද පෙතුම් නැවේ මේ දුම් වලාමෙත අතීතයේ බින්දුනු පෙමින් ඉනිදත් හදවත් තානී වේවි එක්කම්ගේ. රම්්‍ය සුරම්්‍ය තනු සම්පාදකවරයෙකු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු සම්මානනීය නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙකු සහ දේශජ පෞර්ෂයකින් හෙබි ගායකයෙකු වූ කපුගේ සිය අකල් මරණයෙන් මතු වුවද යළි යළිත් උපදින සුලභ මිනිසුන් අතර තවදුරටත් ඉතා දුර්ලභ ගණයේ මිනිසෙකුම වන්නේ. කපුගේ වෙබ්බඩවිය එළිදැක්වීම සඳහායි අප සූදානම් වන්නේ. යහුසුලුව විශාරද ගුණදාස කපුගේ වෙනුවෙන් නිර්මාණය කරන ලද කපුගේ වෙබ් අඩවිය රසිකයින් වෙනුවෙන් එළිදැක්වීම සඳහා ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමිය නීතිඥ පවිත්‍රා වන්‍යාරච්චි මැතිනියට ගෞරවයෙන් ආරාධනා කරනවා. ගුණදාස කපුගේ නමින් එළිදැක්වෙන වෙබ් අඩවිය www. gunadasakapuge.com වෙබඩවියයි. ඔහු පිළිබඳව බොහෝ දෑ, ඔහුගේ නිර්මාණ, වගේම ඔහුගේ ජීවිත කතාව හා සම්බන්ධ බොහෝ තොරතුරු මේ වෙබඩවිය